එල්ටීටී ජාත්‍යන්තර ඩයස්පෝරාවල කේලං සහ ඇවිස්සීම් උසිගැන්වීම් මත ඇමරිකාව අපට විරුද්ධව එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සම්මත කරන තැනට ආවා. අපි දිගින් දිගටම මේ අපට විරුද්ධව ගෙනපු යෝජනා ප්‍රතික්ෂේප කරමින්, ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින්, අපේ රටේ ස්වාධීනත්වය ස්වෛරීභාවය රැකගෙන අපි ආවත් තීරණාත්මක සමන්සන්ධියකට එමින් තමයි තිබ්බේ මාර්තු වෙනකොට. මගේ විශ්වාසය අපේ පක්ෂයේ නායකතුමා හැටියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ඔය ඉක්මන් මැතිවරණයකට යන්නත් එක ප්‍රධාන කාරණයක් හැටියට ඔහුගේ මනසේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ වාර්තා මාර්තුවල එළි දැක්වීමක් තිබ්බයි කියලා අපට වැටහුණා.